එදිනෙදා උදෑසන වූ ධර්මානුශාසනාව. දේශකයන් වහන්සේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගලිමී මුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ. සංයුක්තනිකායේ කන්දක වර්ගයේ වක්කලි සූත්‍රයේ ආශ්‍රයෙන් අපට දහම් කරුණු පහදා දෙනු මැනව. මෙහි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං භවන්තේ. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං තත්වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවං වක්ඛලි කිංතේ විනා පූජිකායන දිච්ඡේන. යෝක වක්ඛලි ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. ධම්මං වක්ඛලි පස්සන්තෝ මං පස්සති. මං පස්සන්තෝ ධම්මං පස්සති ඉති. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයට සම්බන්ධ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන ලබන සභාවර පින්වත්නි, ඔබ අප හමුවන්නේ බදාදා ධර්ම දේශනාවන් මගින්. අපම මෙවන විට ඔබ අමතා මිදුණු ධර්ම දේශනාවන් ගණනාවක් කොට තිබෙනවා. මේ ගණනාවක් කරන දේශනාවන්දී අප මනින් මඳ ගැඹුරට යමින් ටිකින් ටික යම් යම් දහම් කරුණු විවර කරමින් සිටිනවා. දහම් කරුණු වල යම් ආකාරයක යටපත් වීමක් තිබෙන බව සමග වෙනවට නමග පැත්තට මගහිලි කර තිබෙන බවට සාධකත් පිටකේ පවතී. බුදු සමයෙන් පෙන්වන ලබන සැනසීම, ඒ උත්තරීතරව සැනසීම මිනිසාට අහිමිවන්නට හේතුව ඔවුන්ට ඇති නොහැකියාව නොව මේ දහම් කරුණු වල යටපත් වීම නැත්නම් අපහැදිලිවීම කියන එක තමයි අපට පැටහි තිබෙන මූලික කාරණාව. එබැවින් ඒ කරුණ පැහැදිලි කිරීම පදනම් කොටගෙන තමයි අපි මේ ධර්ම දේශනාවන් කරනවා ලබන්නේ. මේදී අපට සාමාන්‍යයෙන් අසන්ත ලැබෙන ව්‍යවහාර වචන තිබෙනවා. මව දැකීම, පියා දැකීම, සමනල පන්ද දැකීම. ආදි වශයෙන් ගත්තම ඉදිරියෙන් තිබෙන දෙයක් දැකීම කියන අර්ථයෙන් තමයි අපි දකින්නේ. වැඩරලා එන පියා දකින්න හතරවන්. මේ අර්ථයෙන්ම ගන්නවා සමහර අය බුදුන් දැකීම කියන එකත්. එතකොට දැසට ඉදිරියට එන කෙනෙක් දකින්නවා කියන අර්ථයක් තමයි ඒෙන් ජනිත කරන්න උත්සාහ කරන්නේ. නමුත් බුදුන් දැකීම යන්න ඊට සමාන කළ අර්ථයක් විය හැකිවන්නේ නැහැ. ඒකට වඩා ගැඹුරු කර්මක් වෙනවා. මේ දැකීම දැසින් දැකීමට වඩා වෙනත් ආකාරයකින් දැකීමක්. වෙනත් ආකාරයකින් දැකීම නම් මේ දැකීම බුදුන් කියන සිරුර දැකීමක් වන්ටත් දැකීමක තේරුම් ගන්න වෙනවා. මේ බුදුන් පිළිබඳ සංකල්පය ගැඹුරට හදාරන්නට තමයි අපි මේ සම්මිතනිකාය කන්දක වර්ගයේ පවතින වක්කලි සූත්‍රය උදව් කරගන්න උත්සාහ කරන්නේ. වක්කලි සූත්‍රයෙන් මේ ධර්මදේශනාවන් කරන්න ඇත්තේ අප නෙමේ පළමු වතාවට. බොහෝ වතාවල මේ ධර්මදේශනාවන් කරපු දේශකින් මොනස්සලා ඉන්න පුළුවනි. අපත් විවිධ නාලිකාවස්තේ මේ දේශනාව කරලා තිබෙනවා. එහෙත් අප මේ පැහැදිලි කරන්න උත්සාහ කරන ලබන්නේ ඒ දේශනා කරලා තිබෙන දේශනාවලට වඩා ගැඹුරු කරුණක් යන්න මගේ කල්පනාවයි. එයයි ඔබ සාන්දී වටහා ගන්න ඕන කරුණ. මේ සූත්‍රයට යමට මත්තෙන් මම පොඩි කතාවක් ඔබට කියලා ඉන්නවා. කුඩා සිඟිත්තෙක් අතින් අල්ලාගෙන විහාරස්ථානයට ගෙන ගියාම ඔහුට බුදුන් පෙන්වන්න වෙනවා. මෞපියන් හෝ එකතු කරගෙන යන අය ඔහුට බුදුන් පෙන්වන්නේ ප්‍රතිමාව පෙන්වීමෙන්. කුඩා කාලේ දරුවාට මේ ප්‍රතිමාව බුදුන් වහන්සේ වශයෙන් උපකල්පනය වෙනවා. තව ටිකක් කල් යනකොට ඔය පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ බුදු චරිතය ඉගෙන ගන්න විට බුදුන් යන ප්‍රතිමාවක් නොව භාරවිත තුළ ඉපදී කමින් ගමට චාරිකා යමින් අවුරුදු 80ක කාලයක් ජීවත් වුණ මෙතිස් මහා පරිසලක්ෂණය වලින් යුක්ත හතරරියන් පුරුෂයෙක් කියලා තේරෙනවා. එතකොට උන්වහන්සේ ගමින් ගමට වඩින වෙලාවටත් දකින මිනිස්සු බුදුන් දකිනවා. නමුත් ඒ බුදුන් දැකීම නෙමෙයි සැබෑ බුදුන් දැකීම කියන්නේ එතන සාක්ෂියක් තියෙනවා. සුපබුද්ද නැත්තම් මාමන්දිය අපාගත වුණ කෙනෙක්. දේවදත්ත අපාගත වුණ කෙනෙක්. එහෙම නැත්නම් සුන්දරිය වගේ අය ගත්තාම විශේෂයෙන් චන්ද සූකරිකා වගේ කෙනෙක් ගත්තාම දැසින් බුදුන් දැක්ක කෙනෙක්. නමුත් බුදුන් දැක්කොත් නිවන් දැකේ කියන අර්ථය පසක් කරමින් ඔවුන්ට නිවන් දැකින්ට බැරි වෙනවා අපාය ගියා. බුදුන් දැක්කොත් අපායයි කියලා කියමනක් නැහැනේ. එහෙනම් මොන් අපාය ගියේ බුදුන් නොදැක්ක නිසා. දැසෙන් දැකීමක් නොවන බවට සාක්ෂියක් ඒක. එබැවින් අපට මේ බුදුන් කියන වචනයට සම්බන්ධ නිරුක්තිය නැත්තම් ගැඹුරු අර්ථය සොයාගෙන යන්න වෙනවා. ධර්මශ්‍රවණය කිරීම වගේ ඔබ කරන්න ඕන ඒ කරුණයි. මේදී මේ කරුණ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පැහැදිලි වෙන තැනක් තිබෙනවා. ඒකට තමයි අපි අර මතක් කරපු කන්දක වර්ගයේ පවතින වක්කලි සූත්‍රය කියලා කියන්නේ. වක්කලි කියන්නේ බුද්ධ කාලයේ චරිතයක් නැත්නම් හිමි නමක්. උන්වහන්සේ ගැන සඳහන් වෙන්නේ නිරන්තරයෙන් බුදුන් වහන්සේ ළඟ රැඳී සිටි කෙනෙක් විදිහට. නිලන්දිමතල බුදුන් වහන්සේ දකින්ට යන බැරුව කුඹල්හලක ළඟ රැඳී සිටිනවා. ඒ රැඳී සිටින වෙලාවට තමයි මේ කතාව ඉදිරි කොටස ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒ කතාවේ තරම් ගන්නකෝ කෙටියෙන් අරගෙන ගිහින් අවශ්‍ය තැනට යමු. තේන කෝපන සමයේන වයස්මා වක්කලි කුම්භකාරං නිවාසනේ විහෙරති. ආබාධිකව දුක්ඛිතව බාධාගිලාන කුම්භකාරක නිවසනේ වාසය කරන රෝගී වෙලා ඉතින් කියන්නේ ඊට පස්සේ ඔහුට උන්වහන්සේට ඕන වෙනවා බුදුරජාණන් වහන්සේගේ සූපස්සිය නරඹන්නට යන්න බැරි නිසා හිමිනමක් අතේ පණිවිඩයක් කරනවා සාදු කෙරේ දන්තේ භගවා යේන වක්කලී වික්ක තේරු ප්‍රසංකවතු අනුකම්පං උපාදායාති උන්වහන්සේ වදුරන්ට අරගෙන ඉක්සුන් වහන්සේ මෙහෙම වක්කලීට අනුකම්පාව පිණිස බුදුරජාණන් වහන්සේ වරිණවා නම් හොඳයි වක්කලී ඉන්න තැනට අදිවාසේසිකෝ භගවා තුන්හි භාවේන බුදුරජාණන් වහන්සේක ප්‍රශ්නින් මුහිත භාවෙන් ඉවසලා මේ උන්වහන්සේ සිටින තැනට වැඩම කරයි කියලා තියෙනවා වැඩම කරලා තමයි රෝගී වෙන නිසා ඉස්සරලා රෝගීතරතුරු වෙනසනවා අපිත් සෝදෙත් නියවසන්නේ කච්චිතේ වාස්කලි පමණියම් කච්චි ආපමණියම් කියලා මේකට කියනවා කොහොමද ඔබගේ අසනීප තත්ත්වය අඩු වෙනවද වැඩි වෙනවද වේසනාව යොදා ගන්න පුළුවන්ද බැරිද කියලා මේ රෝගීතරතුරු අහනවා ඒකට උත්තර දෙනවා අපි හිමියන් ස්වාමීන් රෝගී පීඩාව වැඩි වෙනව අඩු වීමක් නම් වෙන්නේ නැහැ ඔබට විශාම් ආකාරයේ ප්‍රහිතවිල්ලක් තියෙන බුදුරජාණන් වහන්සේ අපේසම ලබනවා කචිතේ වක්කලී ද කිංචි කුක්කුච්චම් ද කිංචි විපස් විපටිසාරෝටි කියලා කියනවා එහෙම පසුතැවිල්ලකුත් නැහැ කියලා උන්වහන්සේ වදාරනවා කිම්පන වක්කලී අත අසීලතෝ න උපවදති ඔබගේ සීලය පිළිබඳව විශාම් චෝදනාවක් උපවාදයක් ඔබට තියෙනවද ඒත් නැහැ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ රෝගී තත්ත්වයේ පිළිබඳ විමසන ආකාරය මේ ධර්ම ගැඹුරු ධර්මයක් නෙමෙයි මේ කොටස් තුන තියෙන්නේ. එහෙනම් මොකද්ද කාරණේ කියලා අහනවා මෙන්න මෙතන අර අපි සිංහල භාෂාවෙන් කියනවා බලල මල්ලේ ගිලියට පනිනවායි කියලා. රහස උන්වහන්සේගේ මුඛයෙන් පිට වෙනවා. චිරපටිකාහං බන්තේ භගවන්තං දස්සනාය උපසංකමතු කාමෝ නත්‍ත්‍යමේ කායස්මින් තාවතිකා බලමත්තාය යවතහං භගවන්තං දස්සනාය උපසංකමන්ති මෙන්න මේකෙන් කාරණේ කියනවා මම බොහොම කාලෙක ඉඳලා බුදුහාමුදුරුවෝ දකින්න යන්න කැමැත්තෙන් හිටියේ නමුත් මම මේ ශරීරයට පණ නැසනීම තත්ත්වෙ නිසා යන්න විදියක් නැහැ අන්න ඔහුගේ උන්නත උන්වහන්සේගේ බුදුන් දැකීම උන්වහන්සේ ඉන්න තැනට ගිහින් බුදුන් දැකෙන්න කල්පනා කරනවා මේ සිරතුරින් බුදුන් දකින්න හදන ආයත එදා විතරක් නෙමෙයි අදත් කියන්නේ වක්කලීලා කියලා. ඒ ශාසනයේ පමණක් නෝ මේ ශාසනයේ මිහි පැවිදි හැමදෙන අතරම මේ සිරතුරින් බුදුන් දකින්න හදන වක්කලීලා ඉන්නවා. ඒ හැම වක්කලීලකම තමයි අපි මේ ධර්ම දේශනාව කරන්නේ සමාජයක් නොමග යවන්න නැතුව තමඟුත් තමනුත් නොමග යන්න නැතුව මේ බුද්ධ වචනය තේරුම් අරගන්න උත්සාහ කරන්න කියන එක පිළිබඳව. අනේ එතනදී තමයි බුදුරජාණන් වහන්සේ මේ වක්කලීට දීපු පිළිතුර තියෙන්නේ අපි අර මුලින් මතක් කළ මාත්‍රිකා පාඨයේ වශයෙන්. ඒ සඳහන් වෙනවා අපි මතක් කළ පරිදි ඒක පාලියෙන් මතක් කරන නිසා සිංහලෙන් අපි කතා කරගෙන යමු. අලම් වක්කලී. ඉතින් වක්කලිය කින්තේන ආපෝතිකායන දෙච්චේ. පෝතිකාය කියනවා ශරීරයට. මේ සිරුර කොටස් දෙකෙන් යුක්ත සිරුර දැකීමෙන් ඇති අර්ථය හැමතෙ කොහොමද? මුලින්ම හස වදාරනවා ඊළඟට උන්වහන්සේ වදාරන වචනේ තියෙන්නේ කුමක් කියලා අපි මතක් කළේ යෝපවක්කලිය ධම්මං පස්සති සෝමං පස්සති අපි බලන්න ඕන කරුණාන් මෙතන තමයි වැදගත්ම කාරණේ තිබෙන්නේ ධර්මයේ දකින්නා තමයි සෝ ඔහු සමිත ධර්මයේ දකීද සෝ ඔහු මං දකිනවා යෝ මං පස්සති සෝ ධම්මං පස්සති එහෙම වචනකුත් තියෙනවා යමෙක් මා දකීද ඔහු ධර්මයක් දකිනවා ධම්මං හි වක්කලි පස්සන්තෝ ධර්මයේ දකින්නා වක්කලිය ධර්මයේ දකින්නා මා දකින්නා ධර්මයේ දකින්නා මේක තමයි වර්තමාන වාදාතේ ධර්මදේශනාවේ තේමා පාඨය වර්තමාන සමාජයේ බුදුන් දකින්න සඳහා කුමක් අයින්ද යන්න පැහැදිලි කිරීම සඳහා ගැළපෙනම තේමා පාඨය මෙයයි සිංහලෙන් උඩ පෙන්නන්නේ මේකට යමෙක් මා දෙසු ධර්මයේ දකින්න මා දකින්න මාලකින්නා ධර්මයක්. එතකොට බුදුන් දකින්නට බුදුන් වහන්සේ වදාළ පරිදි අවශ්‍ය වෙන්නේ ධර්මයේ දැකීමයි. මේක අපට මහත් වාසියක් නේ. අපි හිතන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ වැඩින්ට වන ශාරීරික බුදුන් දකින්න කියලා. එහෙම හිතානේ එහෙම ඉස්සානේ ඇතනෙක් උපකල්පනය කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවන් වැඩලා ආය දකින්න සවිසිරුවක් නැහැ. ආය ළඟ බුදුහාමුදුරුවෝ තමයි සිරුරක් වශයෙන් දකින්න පුළුවන්. එදාට බුදුන් දකින්න පුළුවන් කියලා උගන්වන අය ඉගෙන ගත්තා ඉන්නවා. හැබැයි පරස්පරයි. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක තර්කානුකූල නැහැ. ඒ වගේම ඒක න්‍යායානුකූල නැහැ. ඒක ධර්ම විනයානුකූලත් නැහැ. බුදුන් වහන්සේ යමක් පදාරන්නේ ධර්ම විනයට ගැළ කියනම් පිළිගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ සිරුරස බලන් ඉඳලා නෙමෙයි. ධර්මයේ දකින්න බුදුන් දකින්න. මේක ස්පුට කරන්නා වූ, මේක ඔප්පු කරන්නා වූ තව සාධකයක් තියෙනවා බුද්ධතනිකායේ. ඒකට කියන්නේ සංඝාටි කර්ම සූත්‍රය කියලා. සංඝාටි කර්මය කියන එක අපි ස්වාමීන් වහන්සේලා නම් දන්නවා. තුන් සිවුරෙන් එකකට තමයි සංඝාටි කර්මය නැත්නම් සිවුර කියලා කියන්නේ. ඒ තවත් කෙනෙක් සඳහා අදාළ දෙසමක්. බුදුන් වහන්සේ ළඟට වෙලා සිවුරුනේ ගෑවි ගෑවි හිටියත් බුදුන් දකින්න පුළුවන් කමක් නැහැ. ගෞගාණක් ඇත හිටියත් කමක් නැහැ. ධර්මයේ දකින්න නම් බුදුන් දකින්න පුළුවන් කියන එක සංඝාටි කර්ම සූත්‍රයේ තේමාවයි. හරි. මේ දෙකේම තිබෙන්නේ මොනවා නම් ධර්මයේ දකින්න බුදුන් දැකීම. මේ වචනයක් මේ රටේ ගිහි පැවිදි උතුමන් විසින් අනන්ත වාරයක් ප්‍රකාශ කරලා තියෙන්න පුළුවන්. ඔබත් එහෙම දැනගෙන ඉන්න පුළුවන්. නමුත් මේ ධර්මයේ දකීද බුදුන් දකී කියලා කිව්වට දකින්න ඕන ධර්මයේ කුමක්දයි මේ සමාජයට හරි හැටි පැහැදිලිලා තියෙනවද නැද්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. එබැවින් මේ අපි ධර්ම දේශනාව පැහැදිලි කරන ලබන්නේ මේ ධර්මය යන්න කුමක්දයි විග්‍රහ කර ගැනීම සඳහා. එය එදා වක්කලිලගේ කාලයමාරයි අද අපට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දැකීම තුළින් දකින්න පුළුවන් බුදුන් මතක්දයි පැහැදිලි කරලා තියෙනවා අපට. ධර්මය නිර්වෘල් නම් එහෙනම් ඕනේ ආයතන. බුදුන් දකින්න ඕනේ ආයතන. අද දකින්න බාධාවක් නැහැ. මේක තියෙනවා එකට එකක් සම්බන්ධ වචන තුනකුත්. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී කියලා තිබෙනවා. ඒ තුන එකට එකක් සම්බන්ධ වෙලක් තිබෙනවා. ඉතින් මේ ධර්මයේ කියන වචනේ නිර්වචනයේදී එක එක පුද්ගලයා එකට වෙනත් නිරුක්ති නැත්තම් අර්ථ දෙන්න පුළුවන්. ධර්මයේ කියන්න පුළුවන් හොඳ දෙයක්. ධර්මයේ කියන්න පුළුවන් බණ පොත්වලට. ධර්මයේ කියන්න පුළුවන් සූත්‍ර දේශනාවලට. ධර්මයේ කියන්න පුළුවන් පින්වලට. ධම්ම යන වචනේ ලෝකේ පුරා විදාර්ථයෙන් අරගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යයේ දුක සංසේ සඳහා ලෝකයේ තෙලිකලා වූ ධර්මයේ කුමක්දය අපි දකින්න ඕන. ධර්මයේ දකින්නට බුදුරජාණන් වහන්සේ භාවිතා කළ ධර්ම න්‍යාමයේ කුමක්දයි හොයාගන්න වෙනවා. එතකොට අපට මෙතෙන්ට එකතු කරන්න සිද්ධ වෙනවා තථාගතරුන්ගේ 15 වීමේ සීල වෘත ගැන ගුණවර්ණන කිරීමට නොයයි කියන ගාථාව. මෙහි සීලවත්න් හේතු උපජ්ජන්ති තථාගත. එහෙනම් සීලාර්ථ වෘත ගැන වර්ණනා කරන්න නොයයි නම් කුමකටද? ප්‍රකාශිතා සම්බුද්දේන අට්ඨකරාතීනි පදා. තථාගතයන් වහන්සේලා විසින් ප්‍රකාශ කරනු ලබන්නේ අකුරු අටක් සහිත පද තුනක්. අකුරු අටක් සහිත පද තුන තමයි බුදුවර ලෝට හිමි කරනු ලබන්නේ. මේ අකුරු අටක් සහිත පද තුන ඔබට පාසල් අධ්‍යාපනයේ, දහම්පාසල් අධ්‍යාපනයේ, පිරිණ අධ්‍යාපනයේ පාඩම් වෙනවා. පාඩම් වුණාට ඒ දැනුමක් සමාපමනයි. එතනින් එහාට ඒ වචනේ පාවිච්චි කරන එක නෙමෙයි, ඒ වචنين කියන කාරණය භාවිතා කරන එක තමයි දහම් සරණ කියලා කියන්නේ. ඔබ ඔය කුඩා කාලේ දන්නේ නැතිකමට ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වට ඒකින් ඔය ධර්මයේ දන්න සරණ කරගන්න ඕන ධර්මයේ දන්නේ නැහැ. දැනගෙන කියපු කිසිවෙක් නැහැ කුඩා කාලේ. ධර්මයේ දැනගත්තු පුද්ගලයාට ධර්මයේ සරණ කරගන්න පුළුවන් දුකින් මිදීම සඳහා. ඒකටයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ බුදුන් වහන්සේගේ විශිෂ්ටතම සොයා ගැනීම. තථාගතෝ වික්ඛේ අරහං සම්මා සම්බුද්දස්ස අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති කියලා කියන්නේ. ඒ යුගයේ තථාගතවරු උපන් මඟ උපදවලා දෙනවා. එතකොට ඒක ධර්මයේ වැසී තිබී සොයා ගැනීම. කා සඳහාද? උන්වහන්සේ සඳහා නෙවෙයි. ඒ ලෝකේ ජීවත් වෙන උන්වහන්සේගේ පිළිසරණ හොයනම ශ්‍රාවකයන් බවට පත් වෙන අය සඳහා. එබැවින් බුද්ධ ශ්‍රාවක කියලා කියන්නේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිසෙටම. ඒ අයගේ පිළිපැදීම සඳහා භාවිතා කරන්ටයි බුදුරජාණන් වහන්සේලා ධර්මය නම් මොදේ හොයාගන්න ලබන්නේ. ඒ ධර්මයේ අඩංගුයි කියලා පෙන්වන්නේ අකුරු අටක් සහිත පද තුනක්. ඒ අකුරු අටක් සහිත පද තුන පිළිබඳව අපිට කියන්න පුළුවනි අනිත දුක නැත කියලා. නමුත් ත්‍රිලක්ෂණය කියලා කියන්න පුළුවන්. ත්‍රිලක්ෂණය කියන්නේ හැටි පාඩ තුනක් කියන එක. මොනවද මේ හැටි පාඩ තියෙන්නේ? සියලු සංස්කාර සම්බන්ධයෙන් පවතිනා වූ ලක්ෂණ තුනක් තමයි බුදුරෝ ලෝට හිලි කරන්නේ. සියලු සංස්කාර සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් තමයි පුතග්ජන කියන මිනිස්සුන්ට පවතින්නේ. දැන් සියලු සංස්කාර කියන්නේ මොනවද? ඒක කොහෙද තියෙන්නේ කියලා ඉගෙන ගන්න වෙනවා. අන්න එහෙමයි මේ ධර්මයේ හොයාගෙන යන ගමනේ අවබෝධය පුළුල් වෙන්නේ. එවිට සංඛාර වෙනයි සංස්කාර වෙනයි. සංඛාර කියලා කතා කරනවා සිංහල භාෂාවේ, පාලි භාෂාවෙන් කුණු කසලවලට. අල්පප්‍රාණ කයන්න දාලා කයන්න දාපුවම සංඛාර කැලි කසලයි. ඒ කැලිකස නෙමෙයි මේ සියලු සංස්කාර කියලා කියන්නේ. මිනිස්සුන්ගේ නැත්තම් මිනිස් වර්ගයාගේ හිතෙහි සිතින් කයින් වචනෙන් කරන කර්මවලදී එකතු වෙන වර්ග ජාති තුනක් තිබෙනවා. පරිමාංශන සූත්‍රය සඳහන් කරනවා මෙන්න මේ කාරණා තුන එකතු කරනවායි කියලා. අවිද්‍යාගතව නම් බික්කෝ පුරුෂ පුද්ගලෝ කෙනෙක් මේ අවිද්‍යාව මත් වුනහම යම් කිසි පුරුෂේ පුද්ගලයේ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. ආනිජ්ජංචේ සංකාරං අபிසංකරෝති. අවිද්‍යාගත වීම තුළ යමෙක් පෞරස් කරයිද පින් රැස් කරයිද ඥාන කුසල රැස් කරයිද අපුඤ්ඤංචේ සංකාරං පුඤ්ඤංචේ සංකාරං ආනිජ්ජංචේ සංකාරං අන්න මේ බුදුන් වහන්සේ වදාළ සියලු සංකාර අයිති වෙන්නේ මේ පුඤ්ඤාවි සංකාරයේ අපුඤ්ඤාවි සංකාරයේ සහ ආනිජ්ජාවි සංකාරයේ කියන තුනටයි මේ தත්ත්වයට එන්න බැරි වුණ සමාජය සංකාරයන් එකතු කරපු ගොඩවල් කියලා විස්තර හිතාගෙන බාහිර ලෝකේ තියෙන වස්තු වලට කයට ඒවා සංකාර කියලා හිතන් ඉන්නවා. ඒවා ඒ කැඩීමෙදීම අනිත්‍ය කියලා හිතන් ඉන්නවා. මෙන්න මේ තැන් වලින් එහාට අපට යන්න බැරි වෙන්නේ මේ වරදවා ගැනීම නිසා. ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් සියලු සංස්කාර කොහෙද තියෙන්නේ කියලා හොයන්න වෙනවා. සියලු සංස්කාර තියෙන්නේ පුණ්‍ය අபிසංකාරය, අපුණ්‍ය අபிසංකාරය, අනිත්‍ය අபிසංකාරය. ඒවා කොහෙද තියෙන්නේ? ඒවා තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර කියන සඤ්ඤාණ කිනිස්කන්ධ පංචකයේ සංකාරය තුන. දැන් රූප වේදනා සංඥා සංකාර ඉගෙන ගන්නට වෙනවා. ධර්මයේ හොයාගෙන යාවේදී. පන්දයක් ධර්මයේ දකීද බුදුන් දකී කියපු බුදුරජාණන් වහන්සේ වක්කලිට ධර්මයේ පෙට්ලා තියෙන්නේ කොහොමද කියලා ත්‍රිපිටකයේ පෙන්නනවා. උන්වහන්සේ ඊට පස්සේ විස්තර කරන්නේ වක්කලිට ධර්මයේ පිළිබඳව. ඒ ධර්මයේ විග්‍රහයට උන්වහන්සේ ගන්නේ පංචස්කන්ධය. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන කරුණක්. කීපතාවක් මම මේ සමාජයේ ඉදිරිපත් කරලා තිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් හික්මීමේ ගැඹුරු ක්‍රමයක් කියලා කියනවා. වර්තමාන සමාජයේ අපි පංචශීලයෙන්, අටශීලයෙන්, දසශීලයෙන්, සාමාන්‍ය ශීලයෙන් හික්මුණාට ශ්‍රාවකින් හික්මීම සඳහා පංචස්කන්ධයේ අනිත්‍ය අනාත්මය බහිතා කළ බව වක්කලි සූත්‍රයේ සාක්ෂි දරනවා. ශ්‍රාවකින් කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසපාසී වනක් ප්‍රේසටම. එහෙනම් හරි අපේ අප ගැලපෙනවා අපට. වක්කලි සූත්‍රයෙන් පෙන්වන්නේ පංචස්කන්ධය පිළිබඳව. සත්‍යක සූත්‍රයෙන් පෙන්වන්නේ පංචස්කන්ධය අනාත්මයි. අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලන්න කියලා. දැන් සියලු සංස්කාරයන්ට වතු පිටිට ගඩම් ගාව දරවල් ගත්තොත් බුද්ධ වචනින් පිට යනවා. මෙන්න මේ සමාජයට වෙලා තියෙන දේ තේරුම් ගන්න. ඔවුන් සංස්කාර කිවම බාහිරය හට පේන දේවල් වල එකතුව සංස්කාරයක් නැත්තම් ගොඩක් කියලා ඒවා කැඩෙන මිදෙන අර්ථය අනිත්‍ය කියලා හිතන් ඉන්නවා. ඒවායේ කැඩෙන මිදෙන ස්වභාවය බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ සිද්ධ වුණේ. කවදත් ලෝකේ බහට ගත්ත දේවල් කැඩෙනවා මිදෙනවා. ඒක බෞද්ධ විතරක් නෙමෙයි අන්‍ය ආගමික හැමදෙනෙක්ම දන්නවා. මිදෙනවායි කියලා කියන්නේ අනිත් කවුරුත් දන්න දෙයක් හොයාගන්න නෙමෙයි. කවුරුත් ඒ වෙන විට හොයාගත්තේ නැති සමනිනවා බ්‍රාහමනිනවා කේනතිවා ලෝකස්මින් කිසිවෙක් විසින් මේ ලෝකයෙන් නොසෙව් දෙයක් හොයාගන්නේ. අන්න අපි ඒ ඔස්සේ යන්නට වෙනවා. එවිට මේ බුදුරජාණන් වහන්සේ වක්කලිට කතා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයක් තුන තියෙන නිත්‍ය සුඛාත්මයක් සහ නිදුක්ඛානාත්මයක් පිළිබඳව. එහෙනම් මම ඔබට වැරදි අනිත්‍ය පිළිබඳව පොඩි ප්‍රදක්මක් දෙන්නන්නට කැමති ඉදිරියට යම් දවසක දේශනාවන සූත්‍රයක් වශයෙන්. කුද්දකනිකායේ කියන ධර්ම කොටසේ තියෙන සූත්‍රයක් ඒකට කියන්නේ විදුර සූත්‍රය කියලා. පොඩි වචනකමයි තියෙන්නේ. විදුරයන් බික්කවේ කායෝ. මොනවා අල්ලගන්න. අයන් කායෝ විදුරන් එකෙන් කියන්නේ. මේ කය බිඳෙන සුළුයි. කයේ කැඩීමෙන් යන ස්වභාවය ජීවිතය අවසානයේ පොළොවට පස්සන ස්වභාවය අනිත්‍ය නෙවෙයි විදුරම් විදුරසල ස්වභාවය බුදුහාමුදුරන් වැරදිලා නෙවෙයි යෙත්ෙන්ද විදුරම් කියලා දාලා තියෙන එක තේරුම් ගන්න. ඒකට ප්‍රශ්න වදින වචනේ තමයි විදුරම් නැත්තම් කැඩෙන විදුර ස්වභාවය. කය ඇරුණම මොකද්ද අපි ළඟ තියෙන්නේ? සිත. විඥානං විරාග ධම්මං නැත්තම් පබංගුරම්. සිතත් කැඩීමෙන් යන සුළුයි. එද සිතේ කදීදී කියන ස්වභාවයත් අනිත්‍ය නෙවෙයි. අපි මේ වචෙන් දාගෙන තියෙන්නේ. කයේ කදීදී කියන ස්වභාවය අපි ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි කියලා හිතන් ඉන්නවා. උගන්වනවා ඉගෙන ගන්නවා. සිතේ ඇති වෙනත අනිත්‍යයි කියලා හිතන් ඉන්නවා උගන්වනවා ඉගෙන ගන්නවා. නමුත් බුදුජානක මහන්සිය පැහැදිලිව වදාරනවා විදුරම් පබංගුරම්. අන්න අපි ඊතැන් වලට යොදාගෙන තියෙන වචන තේරුම් ගන්න. මොනවාගෙනද අනිත්‍ය දුක්ඛ දේශනා කරලා තියෙන්නේ? සබ්බූපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අනිච්ච දුක්ඛ විපරිණාම නැත්තම් වෙනස් වෙන ධර්මයක් වශයෙන් පෙන්වන්නේ සියලු උපදී. උපදී කියන්නේ ලෝභ දේශ මොහයන්ට. උපදී කියන්නේ කෙලෙස් වලට. ඒක කෙලෙස් වලට සම්බන්ධ ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ අනිදුක්ඛානාත්ම කියන වචනයෙන් පෙන්වන්නේ. අපි කෙලෙස් ගැන දන්නේ නැතුව වදපිට අනිත්‍යයි, ඉලකනම් අනිත්‍යයි, අරකබාන අනිත්‍යයි, ඇස අනිත්‍යයි, කය දිරායනතුවේ කියලා බුදුන් වහන්සේ නොදෙසූ දහමක්, නොදෙසූ තැනකට අනිත්‍ය යොදාගෙන අනිත්‍ය යොදා ගන්න දන්න තැන, යොදා ගත යුතු තැනට යොදා ගන්න දන්නේ නැති අතරමං වෙලා ඉන්නවා. එබැවින් ධර්මයේ වන්නේ අනිදුක්ඛානාත්ම නම් ඒවා බලන්න ඕන කොහෙන්ද කියන එක ත්‍රිපිටකේ පුරා පෙන්නනවා. අන්න අපි ගන්නවා වක්කලිගෙන් විමස ප්‍රශ්න පිළිබඳව. කොහොමද විමසලා තියෙන්නේ? සංකින් මඤ්ඤසි වක්කල්. මෙහෙම කියලා. වක්කලි ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? අන්නේ ප්‍රශ්නේ අපට අදාළ වෙනවා. කොහොමද අහන්නේ? රූපං නිච්චව අනිච්ඡං වා. රූපය නිත්‍යද අනිත්‍ය? දැන් රූපය හොයාගන්න ඉස්සර වෙලා. රූපය කියනකොට මොකට මතක් වෙන්නේ ශරීරය. එහෙම හිතන්නේ නැහැ. නමුත් මේ රූපය කියන්නේ වේදනාව සංඥාව සංකාරයට මුල් වෙනා වූ රූපය. එතකොට ඒ රූපේ පංචස්කන්ධයේ රූපේ ශරීරය නෙවෙයි. ශරීරයට කායෝ කියලා. දැන් අපිට තේරුම් ගන්න වෙනවා නම් මේ රූප කියන්නේ මොනවද කියලා. රූප කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නකොට අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඇස්ස කන නාසය දිව කය සිත කියලා දොරවල් පහක් තියෙනවා කියලා. එවයින් අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා ජීවත් වීමේදී සයාකාර අරමුණු ගන්නවායි කියලා. ඒවට කියන නම තමයි රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප, ධම්ම රූප, දොරල් හය. පස්තරින් ගත්ත දේවල් මනසින් එනකොට ලෝභ දේශ මොහයෙන් ධම්ම රූප කියලා කියනවා. මෙසේ සයාකාර රූප රස විඳීමක් අපි කරන්නේ නැද්ද? අපි ලබා ගන්න. එතකොට ඒ සයාකාර රූප ඉන්ද්‍රයන් හයෙන් ගන්නා වූ ආයතන හයෙන් ගන්නා වූ ආරම්මන. ශරීරය ගැන විග්‍රහ කරනකොට අටවිස් රූප කියලා පටවි ආපෝ තේජෝ වායි හතරයි ඒක නිසා අවධින කෙස්ලම් නිය දත්තරට වෙනව ගන්නවා. එතකොට අටවිස් රූපේ පටවි ආපෝ තේජෝ වායි හතර පංචස්කන්ධේ රූප වශයෙන් ගන්න එපා. එහෙම ගත්තාම එතනින් එහාට බුදු සමම වැහෙනවා. එතනින් එහාට අනිත් දුක්ඛනාත්මේ බලන්න බැරි වෙනවා. මෙන්න මේ වැරද්ද දැනට වීපවතිනවා, එමින් පවතිනවා, කොත්තල පවතිනවා, තේරුම් අරගෙන පවතිනවා. දැන් ඉතින් ඉවර විතර ගන්න වෙනවා. මෙවර විතර ගන්න බුදුරජාණන් වහන්සේ පැමිණින් නැහැනේ අපිට කියලා දෙන්න. නමුත් ධර්ම විනීත ගල්පල බලන්න වෙනවා. Tamange නුවණට ගල්පල බලන්න වෙනවා වඩා හරි කෝකද කියලා. සිංහල පොත්පත්වල නැත්නම් පිටකේ විග්‍රහ කර සිංහල පොත්වල වරහන් ඇතුලේ සතර මහා භූතයන්ගෙන් ශරීරය රූප කියන්නේ එහෙම කියලා පෙන්නලා තියෙනවා. එනේ අනිත්‍යය පාඩම් කර ගන්නවා ඔබ. ඒ කියපුවායේ ලියපුවායේ කවදාවත් ඒක විමසන ඥානයකින් බැලුවා නම් මොනවද කියන්නේ නැහැ. මොකද රූප කියන්නේ ශරීරය නා. එහෙනම් කිසි දෙවියන්ට, භූතයින්ට, ප්‍රේතයින්ට, බ්‍රහ්මයින්ට ආහාර බත්වලින් කොස් වලින් හදන ශරීරයක් නැහැ. රූප නැති වෙනවා. නමුත් මේ නවසත්තාවාසයේ 31 තරේදී උපදිනකොට රූප වේදනා සංඥා සංකාර කියන පංච උපාදානස්කන්ධ මුල් කොටගෙන උපදිනවා කියලා තමයි කියන්නේ. එහෙනම් අපිට හොඳ තැනක් තියෙනවා මෙතන. වේදනා කියන වචනේ තේරුම ඉගෙන ගන්නකෝ. ඒ විඳිනවා කියන එක. ආහාරයක් ගනිද්දී ඔබ විඳින්නේ මොනවද කල්පනා කරලා බලන්න. ගීතයක් අසද්දී ඔබ විඳින්නේ මොනවද කියලා කල්පනා කරලා බලන්න. රූපයක් නරඹද්දී ඔබ විඳින්නේ මොනවද කියලා කල්පනා කරලා බලන්න. මේ තුන් අවස්ථාවේදී ශරීරය විඳින්නේ නැහැ කවුරුවත්. මිහිරි කියලා රූපය විඳින්නේ. මිහිරි කියලා ශබ්දය විඳින්නේ. ආහාරයේදී පිත්තයි රසයි කියලා විඳින්නේ රසය. එතකොට අරමුණු රසයේ නෙමෙයිද විඳින්නේ? අසකනනාසයේ දිවාලී ඉන්ද්‍රයන් හයක් පවතිනවා. ඒ ඉන්ද්‍රයන් හයට හිත පිහිටනවා. හිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි කියලා පැහැදිලි කරලා තියෙනවා සූත්‍රවල. එතකොට මේ දොරවල් හයෙන් ගන්න අරමුණු රසය නේද අපි විඳින්නේ? ඒ අරමුණු රසය නේද රූප ආරම්මණය විඳිනවා කියන්නේ. ශබ්ද ආරම්මණය විඳිනවා කියන්නේ. ගන්ධ ආරම්මණය විඳිනවායි කියන්නේ. ඒ විඳිනේකට වේදනා කියනවා. විඳිනේකට හඳුනනේකට සංඥා කියනවා. සංඥාවට බැඳලේකට සංකාරය කියනවා. විශේෂයෙන් දැනගන්නවට විඥානය කියනවා. එවිට අපට අර සායකින් හික්මීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළයි කියන සත්‍යක සූත්‍රය ඉගැන්වීමට මේක ගලප ගන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි බේදයන්තරව හැම දිනාටම ඇසට කනට නාසයට දිවට කයට අරමුණු ගැනීමේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් හට ගන්නවා. ඒ පහ පදනම් කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛානාත්මයයි නිත්‍ය සුඛාත්මයයි දෙකේ පරතරය පෙන්වලා තිබෙන්නේ. නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් දුක් විඳින සිදු වෙන සහ හැටි සහ අනිත්‍ය දුක්ඛානාත්මයේ සරණින් දුකින් මිදෙන හැටි තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා පෙන්වලා තිබෙන්නේ. දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ඉති නිස්කන්ධ පහ තමයි පවු කරනකටත් උපදින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉති නිස්කන්ධ පහ තමයි පින් කරනකටත් උපදින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඉති නිස්කන්ධ පහ තමයි ඥාන කුසල උපදිනකටත් උපදින්නේ. එතකොට පවේදී මේ සංකාරය අපුණ්‍ය ආවි සංකාරය. පිළේදී මේ සංකාරය පුණ්‍ය ආවි සංකාරය. ඥානේදී මේ සංකාරය ආනිත්‍ය ආවි සංකාරය. මෙසේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිච්ඡාභි සංකාර රැස් කරනවට කියනවා සබ්බේ සංකාරා නිච්ඡාති කියලා. තම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන්නේ සබ්බේ සංකාරා නිච්ඡාති. අන්න බුදුන් වහන්සේ වදාළ ධර්මයට පරස්පරයේ දහමක් අපි එකතු කරගෙන සසර ගමන ඇවිදිනවා. දැන් විදුරන් කියන්නේ කැඩෙනවා මිදෙනවා, පබංගුරන් කියන්නේ කැඩෙනවා මිදෙනවා, අනිච්ඡං කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියලා ඉගෙන ගත්තනම් කරුණා කරලා එතනින් ඒක නවත්තන්න. අනිච්ඡං කියන්නේ ඇති වෙනවා නැති වෙනවා නෙවෙයි. අනිච්ඡං කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මේ නම් ඒක ඇති වෙන නැති වෙන එකක් වෙන්නේ කොහොමද? ඒක ලෝකේ හැමදාම තියෙන එකක්. ඇති වෙන නැති වෙන එක. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ඇති වෙන නැති වෙන එක තිබුණා. කය හරි වස්තුම හරි දාවිවල. එබැවින් මේ අනිච්ඡං කියන වචනට මීට වඩා ගැඹුරු අර්ථයක් තියෙන්න ඕනේ කියන එක උපකල්පනය කරන්ටයි මේ හේතු මං ඔබට ඉදිරිපත් කළේ. එහිදී අපට තව ටිකක් දුර යන්න වෙනවා හැමනම්. ඒ දුර යාමේදී මෙන්න මේ වචන ටික ගන්න. සංකින් මංචං වස්තලි රූපං නිච්ඡං වා අනිච්ඡං වා. මෙතන රූපං කියලා මේ අහන්නේ එතකොට ඇහැට හම් වෙන රූපය, කනට හම් වෙන ශබ්ද රූපය, නාසයට හම් වෙන ගන්ධ රූපය. ඒක ගැන මේ යමන්නේ. ඒකනේ වේදනාවෙන් නිදින්නේ. රූප බැලීමේදී රූපය විඳිනවා. ශබ්ද හැීමේදී ශබ්දය විඳිනවා. අනිච්ඡං බන්තේ. අනිච්ඡද නිට්ඨ අනිත්‍යයි ස්වාමී. අනිත්‍යයි කියන්නේ ආයත්මත තියාගන්න ඇති වෙනව නැති වෙනව කියන එක නෙමෙයි කාටද කියලා හිතලා ගන්න. යම්පනා නිච්ඡං දුක්ඛං අසුඛං මාති. යමක් පනාහි අනිත්‍ය නම් මේක සැපද දුක්ද? දුකයි ස්වාමී. දුකයි දුක්ඛං කියන එක සිංහලට දුකයි කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. අපි ඒක ගැන බලමු. ඊළඟට අහනවා යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නකෝ තං සමනුපස්සිතං ඒතං මම යතෝහමස්මින් ඒසෝ මේ අත්තාති. අන්න ප්‍රශ්නේ. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාම ධම්ම නම් එය මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? ඒතං මම ඒ මගේ. ඒතෝහමස්මින් ඒ මම. ඒසෝ මේ අත්තාති මගේ ආත්මය. එය මගේ, එය මම, එය මගේ ආත්ම වශයෙන් ගන්න සුදුසු නෑ කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ. ඒක දැන් මෙතන ගන්න ඕන කාරණේ මේක තමයි. ඒතන් මම ඒතෝ හැමස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ, එය මම, එය මගේ ආත්ම. දැන් මට හිතෙන්නේ මෙහෙමයි. මගේ, මම, මගේ ආත්ම කියන එක තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. එතකොට මගේ යන්නට තේරුම තමයි නිත්‍ය. මම යන්නට තේරුම තමයි සුඛ. මගේ ආත්ම යන්නට වෙන තමයි ආත්ම. අන්න වචන ගැලපෙන්නේ නැහැ. දැන් මෙතන අහන්නේ මොකද්ද? අහන්නේ තේරුම් ගන්නවා කරුණක් තිබෙනවා. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. යමක් අනිච්ච නම් දුක්ඛ නම් විපරිණාම ධම්ම නම් ඒ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම සුදුසුද? අන්න වෙලා තියෙන වැරද්ද. දැන් මෙතන අපිට තේරුම් ගන්න ඕන කරුණ තමයි මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන දෙය මම, මගේ, මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? අන්න දැන් වචන ටික ගලප ගන්න හරියට මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන අනිච්ච දුක්ඛ අනාත්ම, මම වෙන, මගේ වන, මගේ ආත්ම වන නිත්‍ය සුඛ ආත්ම. දැන් තේරුම් ගන්න. සක්කාය දිට්ඨි කියලා කතා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මම කොට ගැනීමට. සක්කාය දිට්ඨි පංචස්කන්ධය ආත්ම කොට ගැනීමට. ඒ පංචස්කන්ධයට ආත්ම කොට ගන්න මොනවද? පංචස්කන්ධයට එන දේවල්. පංචස්කන්ධයේ රූපයේදී රූපය, ශබ්ද රූපයේදී ශබ්ද රූපය, ගන්ධ රූපයේදී ගන්ධ රූපය, රස රූපයේදී රස රූපය, තරහේදී තරහව, බයේදී බය, වෛරයේදී වෛරය, පරිගැණීම අදහසේ පරිගැණීම. ඒ එන හැඟීමයි මම කොට නැත්නම් මගේ කොට, මම කොට, මගේ ආත්ම කොට ගන්න. අද සබා ගන්නයි. එවිට ස්කන්ධ පංචකයෙන් පංචකයට මම කොට ගන්නා ಜಾති විශාල ප්‍රමාණයක් පේනවා. ඉතින් මේ තේරුම් ගත්තේ නැතුව කයට මම කියලා කතා කළාට. පටවියාපෝ තේජෝ වාය හතරට මම කතා කළාට. පටවියාපෝ තේජෝ වාය හතර වෙන් කරලා බලලා ඒකේ මම කියලා කෙනෙක් නැති නිසා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා ඉගෙන ගත්තට අපිට ධර්මයට අවතීර්ණ වෙන්න බෑනේ. මෙතන මේ වැරදිලා තියෙන කාරණාව. හොමින් පැහැදිලි කර යුතු කරුණ. එබැවින් බුදු පියාණන් වහන්සේ ලොවට හෙළි කර වදාළේ මේ අපේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධයට අපුඤ්ඤාවි සංකාරයාවත් පුඤ්ඤාවි සංකාරයාවත් ආනිජ්ජාවි සංකාරයාවත් ඒ මොකද ඒ තමයි සබ්බේ සංකාරා. පුතර්ජන පුද්ගලයා පවේදී පවම හොට ගන්නවා. එතකොට හොට සබ්බේ සංකාරා නෙමේ අපුඤ්ඤාවි සංකාරය නිත්‍යයි. මම වෙනවා. පිනේදී පුතර්ජන පුද්ගලයා පිනම හොට ගන්නවා. එතකොට හොට පින නිත්‍යයි. ඥානලාභියා ඥානයම ඔබට ගන්නා සංකාර ස්කන්ධේට ආනිජ්ජාවි සංකාරය එතකොට ඔහුට ඥානය නිත්‍යයි. අන්නේ විදිහට ඒ සංකාරයේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමට තමයි නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් පව මම කොට ගත්තාම අපාය යන්න පුළුවන්, පින් මම කොට ගත්තාම දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්, ඥාන මම කොට ගත්තාම රූපී අරූපී බඹතල වල උපදින්න පුළුවන්. එතකොට නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ තමයි නවසත්තාවාසයේ 37 තලයේ හැදලා තියෙන්නේ. මේ නවසත්තාවාසයේ 37 තලයෙන් ගැලවීම සඳහා බුදුරජාණන් වහන්සේ ලොවට හිලි කළ ධර්මය වන්නේ එතකොට සියලු සංස්කාරයන් අනිදුක්ඛානාත්ම බවයි. නිත්‍ය සුඛ ආත්ම කොට ගනිමින් සසර ඇවිදින පුද්ගලයා සසරෙන් මිදීමට අනිදුක්ඛානාත්ම නැවත ධර්මයේ තේරුම් අරගෙන වර්තමාන පංචස්කන්ධයේදී සරණ කරගත යුතුයි. ධම්මං සරණං ගච්ඡාමි යන්නේ හිතේරුම මෙතන දක්වාම අපේ බෞද්ධ පින්නතුන් අරන් ඉන්න ඕනේ. මම දන්නවා කිසිම කෙනෙක් පුංචි කාලේ මේක තේරුම් අරගෙන ධම්මං සරණං ගච්ඡාමි කියුවේ නැහැ කියන එක. එබැවින් තේරුම් නොදෙන ධම්මං සරණං ගච්ඡාමි කියන අයට සසලකින් නිවීමට අවශ්‍ය ධර්මයේ සරණ ලැබෙන්නේ නැහැ. තේරුම් ගත්තයින් පසුව තමයි ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා තමයි බුදුන් වහන්සේ මේකට විශේෂ ක්‍රමයක් පෙන්ලා තියෙන්නේ. කාලේන ධම්ම ශ්‍රවණං දානේන ධම්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණය කොට යෝනිසෝ මනසිකාරයටයි ධම්මාන ධම්ම ප්‍රතිපදාවටයි යන්න. තව ඉදිකින් කියනවා නම් බණ ආසා භාවනාවට යන්න. බණ ටිකෙන් කියලා දෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කොහෙද තියෙන්නේ? ඒ වගේ ඔබේ දැක්ම මොකද්ද? ඔබේ දැක්මට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. ඒතකොට දුකින් මිදින්න යනකොටපත් වෙනවා නිත්‍ය සුඛාත්ම කොට ගන්නවට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. පංචපාදානස්කන්ධයෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ සංස්කාරයන් සතු ලක්ෂණ තුනක් දේශනා කරනවා. නේතං මම නේතෝ හමස්මින්න මේසෝ අත්තා. වචනින් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නොකේ කිවට බෑ ඒක. ඒකට තේරුම් ගන්න ඕන කරුණ තමයි බුදුන් වහන්සේ ලොවට හේතර වදාරන්නේ අනිත්‍ය දුක්ඛානාත්ම බව. ලෝකයා පිළිගන්නේ නිත්‍යකාත්ම බව. ලෝකයාට නිත්‍ය කියන්නේ මගේ, සුඛ කියන්නේ මම, ආත්ම කියන්නේ මගේ ආත්ම. එතකොට මම මගේ මගේ ආත්ම, මගේ මම මගේ ආත්ම. ඒක ධර්මය නෙමෙයි. එතකොට මම ඉන්නේ කොහෙද? ඕනෑම රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයකදී ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී කොට ඇති හැඟීමක් පවතිනවාද? හැඟීමට වහල් වීම තමයි මමත්වයේ ක්‍රියාව. දැන් දුකින් නැත මෙදෙන් නර රූප වේදනා සංඥා සංකාර විඥාන කේ ස්කන්ධ පංචකයෙන් මමත්වේ මරා දමන්න ඕන. මමත්වේ මරා දාන්න ඕන මතක තවාගන්න. ඒ ස්කන්ධ පංචකයේ වෙන වෙනම මමත්වයන් තිබෙනවා. මමත්වේ මරා ගැනීමට බුදුහාමුදුරු එලි කරවදාලා වූ සංස්කාරයන් අනිද්දුක්ඛානාත්ම වශයෙන් දැලීම හැර වෙන සරණක් නැත. අපට කාලය හරස් වෙනවා මේ වගේ කරුණු පැහැදිලි කරන්න. ඒ බැවින් දීර්ඝසෙන් කරුණු පැහැදිලි කරන්න ගන්න නැහැ. මේක තේරුම් ගන්න ඕන හැම දෙනා. රූපය සම්බන්ධයෙන් වගේම වේදනාව, සංඥාව, සංකාරය, විඥානය සම්බන්ධන තුක්කලිකින් අහනවා මෙහෙම. අහලා ඒතන් නම් ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තාවසින් දැනීම සුදුසුද නැද ස්වාමීනි? එහෙනම් මොකද කරන්න කියන්නේ? තස්මාති යංකින්ච රූපං අතීතං අනාගතං පච්චුප්පන්නං අජ්ජත්තං අබහිජ්ජාවා ඕලාරිකං සුකුමං හීනෝපනීතෝ දුරේවා සම්පිතේවා නේතං මමනීතෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤා දක්ඛබ්බං අන්න සියලු රූප ඇහැට කනට නාසයට දිවට කයට අතීත වර්තමාන අනාගත සුභ අසුභ කියලා එන ඕනෑම රූප වේදනා සංඥා සංකාර පහ මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන බවට බලන්නට අපට එතෙන්ට එළඹ සිට සිහියක් අවශ්‍ය වෙනවා. මම මගේ ආත්මකට ගැනීම අසිහෙන් කටයුතු කිරීම හේවත් ප්‍රමාදයයි. අසිහෙන් කටයුතු කිරීම හේවත් ප්‍රමාදයේ නිවට මම ඒක කියලා දේශනා කරපු ධාතාවක් මට හම් වෙලා නැහැ ත්‍රිපිටකේ. මට හම් වෙලා තියෙන්නේ අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චන පදං කියලා. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදයේ නිවනට මගිය. මේ සංස්කාරයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම තමයි අප්‍රමාදය. මේ බැලීමේදී යලි උපදින්නට හේතු ඉතුරු වෙන්නේ නැතුව, තණ්හානුසයට හේතු ඉතුරු වෙන්නේ නැතුව ක්ලේශයන් ප්‍රහීන වෙනවා. තණ්හානුසය හිස් වෙනවා. තණ්හානුසය කියලා කියන්නේ සසර උපදින්නට අප ලැබූ හේතු. අන්න ඒවට තමයි සංඛාර කියලා කියන්නේ. සංඛාරා පරමා දුක්ඛ. සංඛාරංච නිරෝධේන අත්ති දුක්ඛස සම්භාවෝති. සස්කරගත සංඛාර තමයි දුක් ගෙනත් දෙන්නේ මමත්වයේ හටගන්නේ මමත්වයේ ඇති කරවන්නේ සංඛාර නිරෝධ කිරීමෙන් හටගන්න මමත්වයක් නැහැ කියලා පෙන්වලා තියෙනවා දැන් වක්කලියට වදාළ මේ අනිදුක්ඛානාත්මය ඕනෑම කෙනෙකුට පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්මය බලන්න සිද්ධ වෙනවා මේ මොකද්ද බුදුහාමුදුරුව වදාළේ මේ තමයි බුදුන් දකින්න ධර්මය සම්බුද්ධ සූත්‍රවල උන්වහන්සේ වදාරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකේ අනාත්මයටපත් වූදායි මම බුදුන්යයි ලොවට ප්‍රකට කළේ ඔබට පංචස්කන්ධයේ අනාත්මයටපත් වූ දවසට තියෙන తත්වය කුමක්ද කියලා වැටහෙනකොට ඒ තමයි බුදුන් කියලා තේරුම් ගන්න පුළුවන් ඒ බුදුන් දකින්නට මේ සංස්කාරයන් අනිද්දක අනාත්ම වශයෙන් බලන දහම හැර වෙන සරණක් නැහැ මෙන්න මේක ධර්මශ්‍රවණයකට තේරුම් ගන්න එදා වක්කලිට විතරක් නෙමෙයි අද ඉන්න වක්කලිලටත් රූපය තුලින් බුදුන් දකින්නට, මැරිලා බුදුන් දකින්න නිවන් දකින්නට, අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් දකින්නට ඉන්න අයට භාවිතා කරලා කෙලසුන් බැර කරන්න පුළුවන් නම්. නිරෝධයටපත් කටේ කියනවා හිතේ තියෙන ලෝභ දේශ මොහ අන්‍යයට කියන උපදි කියලා. උපදින්ගෙන් නිදහස් වීම සඳහා අනිදුක්ඛ අනාත්මයේ ධර්මය සරණ කරගෙන අසංකතයටපත් වෙන්න වෙනවා. අසංකතයට තමයි බුදුන් කියන්නේ අසංකත ධාතුව ස්පර්ශ කරන්න ආමෝණහම ඒ දැකීමට තමයි බුදුන් දැකීම කියලා කියන්නේ අසංකත ධාතුව දැනීමෙන් ස්පර්ශ කරන්න බෑ කටපාඩමින් ස්පර්ශ කරන්න බෑ යම් ස්කන්ධ පංචකයකින් ලෝභය දේශය මෝහය ඔබට ශේ කරන්න පුළුවන් නම් ලෝභක්ඛය දෝසක්ඛය මෝහක්ඛය නිබ්බානං කියලා කියනවා එබැවින් වක්කල ස්වක්කලී සූත්‍රය තුළ තිබෙනා වූ අන්තර්ගතය තේරුම් අරගෙන සෞදෘතම් ධර්මස්වණේ කරන්න උත්සාහ කරන්න. ඔබ වෙනුවෙන් ත්‍රිලක්ෂණයේ ඔබ තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ත්‍රිලක්ෂණයේ සරණට කතා කරන ලබනවා ත්‍රිපිටකයේ තුල එක තැනක ත්‍රිලක්ෂණ වඩනවාට මහානකම් කරනවායි කියලා. ස්වාමීන් වහන්සේලා තැන් තැන් වලින් ලම්පල කරන්නේ කියලා වහම අපි මහානකම් කරනවායි කියනවා. මහානකම් කරනවා කියන්නේ මොකක්ද කියලා වහම ත්‍රිලක්ෂණ වඩනවායි කියලා කියනවා. අන්න ත්‍රිලක්ෂණ වැඩිමේ මහානකම ස්ත්‍රී පුරුෂ කිහිපයේදී ભેදයකින් තොර ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් ඕනම කෙනෙක් ගාව තියෙන පංචස්කන්ධය සහ පංචපාදානස්කන්ධය නිසා. පංචපාදානස්කන්ධයෙන් ලෝභයේ දේශයේ මොහේ නැමැති තීංචනයන් ඉවත් කිරීම සඳහා බුදුන් වහන්සේ වදාළ තිලක්ෂණයේ සරණ ඇර වෙන සරණක් නැත. මමයේ සරණ කරගනිමි. ඒ ධර්මයේ සරණින් ඔබට ඔබේ දුක්ඛ නිරෝධය කරා යන්නට පුළුවන් වෙනවා. එසේ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවද උපයෝගී කරගන්නා ලෙස මතක් කරමින් ඔබ හැම දිනාට ධර්මයේ තුලින් බුදුන් දැකීම තුළ වත්මන් සමය තුළ වත්මන් ලෝකයේ තුළ කෙලවුරු බුදු පියාණන් වහන්සේගේ අනුශාසනයෙන් ජීවමාන කරන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම දේශනාව අපි මෙතකින් අවසන් කරන ලබනවා. ඉදයි සම්පත් ප්‍රාර්ථනා කරන ලබනවා පින්න සමරණායට. අනුග්‍රහක බවතුන්ටත් මේ ධර්ම අවබෝධය ලෝවසෙ නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන ලබනවා. හැම දිනාගේ යන්නේ යහපත් ගමන් බිමන් ප්‍රතිවදී කටයුතු විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් වූ අනාගත බලාපොරොත්තු සපුරා ගන්නට අවශ්‍ය ආශිර්වාදයන් ලැබේවා. මේ ජීවිතයේ වාසනාවන්ත වේවා. පරලෝ යන ගමන නරක ආදී සතර පායස්පත්තියකට නොවේවා. පාප මිත්‍ර ආදී සියයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහත්තුන් කල්යාණ මිත්‍ර සිරුනේ ලැබේවා. බුදුර ලෝටි හිලකවදාලා වූ තිලක්ෂණී ගැඹුරුකට ඇත ගැනීමට අවශ්‍ය කරන්නා වූ නුවණ මුකුරායම තුළ අනුග්‍රහක බවතුන්ට උපන් දින සමරන හැම දිනාට දුක් නිවෙස ප්‍රාර්ථනා කරන්නා වූ හැම දිනාටමත් විශේෂයෙන් අපට සවන් දෙන හැම දිනාටමත් සතර දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණයෙන් සැනසීමට මේ ආනිසංස මේ අවබෝධ හේතු ආසනා වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාශත්ථා චුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කැගල්ලේ පුසල් ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශේ ස්වාමීන් වහන්සේ නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි කතා කරන ජාතික ගුවන්විදුලි ආගමිකංශයේ දුරකථන අයකේ 0112 69 71 40. ඔබට සුබ සවස්.